2014 වසරේ පළවෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. තවත් පූජාවක්, තවත් වන්දනාවක් නොවේ. තවත් දේශනයක් නොවේ. මෙහි පැමිණිය යුත්තේ තමන්ගේ සිත හඳුනා ගැනීමට කැමති අය, එයට වෙර වීරිය තියන අය පමණයි. කාලේ ගිවා දමන්න, ඔය අහගෙන ඉන්න, ගෙදර වැඩක් නැති නිසා මේ වගේ ස්ථානවලට පැමිණිය යුතු නැහැ. අතිශයින්ම තමාව හඳුනා ගැනීමේ අවශ්‍යතාවය ඇති අය, ආත්ම අවබෝධය කර ගැනීමට කැමති අය පමණක්ම මෙහි පැමිණෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. අපිට අවශ්‍ය කරන්නේ ඔබේ ප්‍රඥාව. විමසුන් බුද්ධියක් නැති අයෙකුට නම් නිවන් දකින්න බෑ. ආර්ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නට නම් බෑ. විමසුන් බුද්ධියෙන් බලන්ට මොන. ඒකයි ආර්ය ධර්මය ප්‍රගුණ කරගැනීමේ රහස. සත්‍ය හමුවෙහි අවනත වන ගුණයකින් යුක්ත දෘෂ්ටි නැතිව ඉදිරිපත් වෙන්න ඕන. ඒක තමයි ධර්මය අවබෝධ කරගැනීමේ පිළිවෙත. මා මේ ආසනේ වැඩ ඉන්නේ සම්මා කියන ගුණය දරාගෙන. පින්නතුන් ළඟ තියෙනවා ධම්ම කියන ගුණය. එක එක ධර්මතා තියෙනවා. ඒ සම්මා කියන ගුණය සමග ඒ ධර්ම කියන ගුණය එකතු වුණාම සම්‍යක් ධර්මය කියන එක ගොඩනැගෙනවා. සම්‍යක් ධර්මය කියලා කියන්නේ සියලුම ධර්මතාවල සංසිඳීමයි. එයිසා ඔබ ළඟ තියෙන සියලුම ධර්මතා සංසිඳ වීමයි සිදු කරන්නේ. මේ ආසනයේ මත වැඩෙන ස්වාමින්වහන්සේට ඔබට කියා දෙන්න කිසිවක් දෘෂ්ටියක්, සංකල්පයක්, දහමක්, න්‍යායක් නැහැ. කිසිම න්‍යායක් නැහැ. කිසිම දර්ශනයක් නැහැ. කිසිම සංකල්පයක් නැහැ. පින්නතුන් ළඟ තියෙනවා ගැටලු ටික. අන්නේ ගැටලු ටික විසඳන එක තමයි අප කරන්නේ. එහෙම නැතුව අපි දෘෂ්ටි ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඥානයට දේශනා කරන්න ප්‍රකාශ කරන්නේ සර්වඥතා ඥානය කියලා කියන්නේ. ඒ වගේම අනාවරණ ඥානය කියලා කියන්නේ. ආවරණයක් නැති ඥානය. සර්වඥතා ඥානය හැම පැත්තක්ම පේනවා. සාමාන්‍ය කෙනෙකුගේ ඥානය ආවරණය විලයි තියෙන්නේ. ඒ තමයි කුමන හරි දෘෂ්ටියකින්, සංකල්පයකින් ඇහැ වැහිලා තියෙන්නේ. ප්‍රඥායස නුවණැස වැහිලා තියෙන්නේ. එය පදනම් කරගෙන, එය ග්‍රහණය කරලා තමයි කටයුතු වෙන්නේ. අනාවරණ ඥානයකින් යුක්තව ලෝකෙ දිහා බලනකොට ස්වභාවිකත්වය පේනවා. ස්වභාවිකත්වය කියලා කියන්නේ ලෝකේ ගහට කොළට නම් දීලා නැහැ. පුජ්‍යලයෝ හොඳ නරක වශයෙන් බෙදලා නැහැ. ජාති වශයෙන් ආගම් වශයෙන් බෙදලා බලන්නේ නැහැ. ඒක තමයි ස්වභාවික දර්ශනය. අද උපන් ළමයා බෙදලා බලනවද? මේ දැන් පුදුන ළමයා මේ මොහොතේම පුංචි දරුවෙක් මෙලොවට බිහි වුණොත් එයා බලනවද? නෑ, එයාට දෘෂ්ටි නෑ. එයා බුද්ධාගම අඳුනන්නෙත් නෑ, අනිත් ආගම් අඳුනන්නෙත් නෑ. ඇහැ වැහෙන්නේ නෑ. ඇහැ වැහිලා නෑ තාම. ඊට පස්සේ මොකද කරන්නේ? ළමයා ලොකු වෙන්න මව්පියෝ ටික එකතු වෙලා, සමාජය එකතු වෙලා මොකද කරන්නේ? අර ළමයා අන්ධ කරනවා. මොනවයින්ද අන්ධ කරන්නේ? ආගමෙන්, ජාතියෙන්, වර්ගයෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන් අන්ධ කරනවා. අන්ධ කළාට පස්සේ ළමයා ඒ අන්ධභාවය මත යුද වදිනවා, ප්‍රශ්න හදා ගන්නවා, ගැටෙනවා, එකිනෙකා දිහා සැකයෙන් සහ කනස්සල්ලෙන්, උමුතුෙන්, බේද බින්නකම් වලින් බලනවා. බලනකොට මේ වැඩිහිටියෝ ඊ ආගම් කරෝයි කළා තියෙන මහා අපරාධය. උපත ලැබූ අර ස්වභාවික බේද බින්නකම් නැති ඇහි ආවරණ නොවුණු ඇසේ බේද බින්නකම් හදනවා. එහෙමනම් අපි නැවතත් අපිට පුළුවන් නම් අපේ ජීවිතේ ඒ කුඩා ළමයාගේ දර්ශනේ කරාම ගෙනියන්න. අන්න බොහොම ලස්සනට පේනවා. ඒ අධ්‍යාත්මික දර්ශනය. දැන් අපට නැති වුණාට ඒ ભેද පින්නකන් ලෝකයේ අයට තියෙනවා. ලෝකයේ අය ભેද පින්නකන් සහිතව අපිට ප්‍රතිචාර දැක්වුවොත් එහෙම අපි ඒ වයින් ආරක්ෂා වෙන්න දැනගෙන තියෙන්න ඕන. අපේ සම්‍යක් දර්ශනයට අපපත් වුණ පමණින් ලෝකයා එයටපත් වෙයි, එයට ගරු කරයි, එය අදහයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. නමුත් අපට සැනසෙල්ලක් බවටපත් වෙනවා ඒ කිසිදු ભેදයකින් තොරව සියලු දෙනා සමයි කියලා දකීම නෙමෙයි. දැන් සමහර ඔපයා හිතන්නේ සියලු දෙනා එක සමානයි කියලා දකින්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. සම්මුතියෙන් කිසිදු කෙනෙක් එක සමාන නැහැ. විවිධ ක්‍රියාකාරකම් වල දක්ෂයෝ. ඒකේ මේ වෙලාවට ඉඩ දෙන්න පුළුවන් හැකියාවත් අපිට තියෙන්න ඕන. මේ අවස්ථාවට හැම තැනකම කෙනෙක් ප්‍රබුද්ධ වෙන්නේ නැහැ. ඒක සම්මුතිය. පරමාර්ථීය වශයෙන් කිසිදු සංඥාවක් ග්‍රහණය කළ ගත්තේ නැති වුණොත් ලෝක සමාජය සම හෝ අසම නැහැ. සමාන නැහැ කියලා බෙදන්නෙත් නැහැ, සමානයි කියලා බෙදන්නෙත් නැහැ. ඇයි? ඒ ඇත්තන්ගේ ජීවිත ඒ ඇත්තන්ට බාර දීලා අපි නිදහස් වෙලා ඉන්නවා. මට මොකද්ද තියෙන අයිතිය මේ පුජ්‍යලයා බෙදන්න? මේ පුජ්‍යලයා කොටස් කරන්න? කොටසකට පාත්‍ර කරන්න? මේ පුජ්‍යලයා කුල වශයෙන් බෙදන්න, ජාති වශයෙන් බෙදන්න, ආගම් වශයෙන් බෙදන්න? මිනිස්සුෙකුට තියෙන අයිතිය කුමක්ද? එහෙම කෙනෙකුට අයිතියක් නැහැ. එමා ඉස්සර ඉදිරියට පැමිණෙන කෙනෙක් හරි මුණ ගැහෙන කිසිදු කෙනෙක් සමාජයේ මෙයව කොටස් කරලා මෙයව මේ කුලයට, මේ ජාතියට, මේ ආගමට අයිති කෙනෙක් කියලා බෙදන්න මට අයිතියක් නැහැ. කිසිදු මුජ්ජලයකට අයිතියකුත් නැහැ. එහෙමනම් මේ ලෝකේ යමෙක් කේදේ කරනවා නම් ඒ Tamanට අයිති නැති රාජකාරියක් තමයි කරන්නේ. එතකොට සියලු දෙනාම මේ ධර්මයේ තුලට පිවිසුනොත් එහෙම මොකද වෙන්නේ? අන්න ඒ විට අර නොබෙදෙන ගුණය නපරේසං විලෝමානී කියන ගුණයට එනවා. අරයා බෙදෙන ගුණයට මම යන්නේ නැහැ. ඒකින් අදහස් වෙන්නේ නැහැ සම්මුති පරිපාලනය තුලට මේක ගැලපෙනවා කියලා. මේ සම්මුති පරිපාලනය රාජ්‍යතන්ත්‍රය හා ඒ පැවැත්ම කියන්නේ ඒක සම්මුති. ඒක ඒ කාරණේ ඒ විදිහට සිදුවෙත්වා. මේක දර්ශනය. මේක මානසික සහනය ඇති කරගන්නට උවමනා කරන උපකාරක වන දෙයක්. එහෙම නැත්නම් ඉතින් නේද කුඩුයි කුරුණ මනුස්සයත් ඇවිල්ලා කියයි පොලිසියට මේ අනුන් ගැන හොයන්න එපා කියලා බුද්ධාගමේ තියෙනවා නේද? අපේ බිස්නස් එක අපිට කරන් යන්න දෙන්න කියලා. ඉතින් ඒ නිසා ඒක ඒ කාරණේ වෙනම එකක්. ඒක සම්මුති දෙයක්. ඒක ඒ විදිහට කෙරෙන්න ඕන ධර්ම අවබෝධයටපත් උනත් අධ්‍යාත්මික වශයෙන් නිකම්ම නිකරුණේ මිනිස්සු බෙදමින් ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒක Tamanට අයිති නැති කාරණයක් බවට පත් වෙනවා. දෘෂ්ටි නැතිව ජීවත් වීම සපදායකයි. සංකල්ප නැතිව ජීවත් වීම සපදායකයි. අතීතය නැතිව ජීවත් වෙන්න තියෙනවා නම් සපදායයි. අනාගතය නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් සපදායයි. වර්තමානයේ නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් සපදායයි. හැබැයි දර්ශනයේ තුල, ඥානයේ තුල, ආර්ථිකයේ තුල නෙමෙයි. ඈ පැවැත්ම තුල නෙමෙයි. එහෙනම් ඉතින් හෙට අවශ්‍ය කරන කෑම ටිකත් අද ගේන එකක් නෑ. ඈ එහෙම නෙමෙයි. මේ ඥානනයේ ගුණයක්, මානසික ගුණයක් දැකිය යුතු සුවිශේෂී ලක්ෂණයක්. මේක සම්මුති ක්‍රියාදාමයට පටලවන්න එපා. සම්මුති ලෝකය කියන්නේ ඒක වෙනම එකක්. ඒකට වෙනම න්‍යායක්, වෙනම දර්ශනයක් තියෙන්නේ. ඒ සමාජය තුළ, පැවැත්ම තුළ, වටපිටාව තුළ, රටාව තුළ, රැකියාව තුළ වෙනවම ස්වරූපයක් ගන්න වෙනවා. ඔබ ගන්න ඕනේ විට ඒ රංගනය, ඒ සම්මුති රංගනය ගන්න ඕන. ඔබ ආයතන ප්‍රධානීෙක් නම් මිලයක් උසලවනවා නම් ඒ රංගන එතෙන්ට පාවිච්චි කරන්න. ඒක මේ ධර්මයට අනුගත කරන්න පුළුවන් කමක් නැහැ. හිත අදාළ කරන ආකාරයට ධර්මයක් තෝන්නා යම් ප්‍රමාණයක එකතු කරන්න පුළුවන් යහපත් ආකාරයක. නමුත් ඒක වෙනම කාරණයක් බව අපි නිතරම මතක් කරනවා. ඒ නිසා මේක සම්මුතියක් කරගන්න එපා. ඊළඟට ධර්මය පිළිපදින්න කියලා දෙයක් නැහැ. පිළිපදින්න තියනවා නම් ඒ හැම දෙයක්ම අධර්මය. පිළිපදින දෙයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ. පිළිපදින්න නම් ප්‍රතිපත්ති තියෙන්න ඕන. පිළිපදින්න නම් සංකල්පයක් තියෙන්න ඕන. පිළිපදින්න නම් පුජ්‍යලයක් ඉන්න ඕන. පුජ්‍යලයක් නැති තැනින් පිළිපැදීමක් නැහැ. සංකල්පයක් නැති තැනින් පිළිපැදීමක් නැහැ. දෘෂ්ටියක් නැති තැනින් පිළිපැදීමක් නැහැ. හැබැයි මේ විවිධ දෘෂ්ටිගත වෙලා පිළිපදින යම් යම් පිළිවෙත්වලට සීලබ්බත පරාමාස කියන්නේ ඒවට යම් යම් පිළිවෙත්වලට බර වීලා කටයුතු කරන මිනිස්සෙකුට වඩා සහනශීලීව ජීවත් වෙනවා. ඒ කිසිදු දෘෂ්ටියක්, සංකල්පයක්, ආජීවයක් නැති නිසා. ඒකයි පිළිවෙත. දැන් හැමෝම උත්සාහ කරන්නේ මම වෙන්න. උපන් දවසේ ඉඳලා මම මේ වගේ කෙනෙක් වෙමි කියලා මම කෙනෙක් වෙන්න ඕන. නිවන් දකින්නත් ඕන මම. ඒ මම කියන කෙනාට පුළුවන් ආයතන ප්‍රධානියෙක් වෙන්න. මම කියන කෙනාට වෙන්න පුළුවන් අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න. මම කියන කෙනාට වෙන්න පුළුවන් ලෝකාධිපත්‍ය රජ කෙනෙක් උනත් වෙන්න පුළුවන්. මම කියන කෙනාට දෙවියෙක් වෙන්න පුළුවන්. බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්, වෙනත් ආගමිකයෙක් වෙන්න පුළුවන් මම කියන කෙනාට. හැබැයි නිවන් දකින්න බෑ මම කියන කෙනාට. නිවන් දකින්න බෑ මම කියන කෙනාට නිවන් දකින්න බෑ. එහෙමනම් මම අස්කිරීමම තමයි නිවන. එතකොට නිවන අවබෝධ කර ගැනීම සඳහා, තේරුම් කර ගැනීම සඳහා මම නෙමෙයි ඉදිරිපත් වෙන්න ඕන. ඉදිරිපත් කරන්න ඕන මම නෙමෙයි. අපි ප්‍රශ්නයක් අහවහම කියනවා මම මේකට විසඳුමක් සපයන්න ඕන. එතකොට මමත්වේ විසඳුමක් ඒක. මම මේ වගේ කෙනෙක් වෙන්න ඕන. මමත්වේ තත්වයක්. නිසා මා විසින් මේ වගේ කෙනෙක් වෙනවා කියන උත්සාහයට වඩා වැදගත් වෙනවා මම කියන්නේ කවුද, මම දුරු කරන්නේ කෙසේද, සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කෙසේද, ආත්ම දෘෂ්ටිය දුරු කරන්නේ කෙසේද, මං එයින් නිදහස් වන්නේ කෙසේද කියන පරේක්ෂණය. මමෙක් ඉන්නකොට දැනෙන එකම එක දෙයක් තියෙනවා. තමන්ගේ ශරීරේ පොළොවට බරයි කියලා ඕනම කෙනෙකුට මමත්වයක් තියෙන කෙනෙකුට දැනෙනවා. හාල් ගෝනියක් මේ මහ පොළොව උඩින් තියලා තියෙනවා වගේ බරට තියෙනවා මේ කිලෝ 60-70ක ගෝනිය. අපි ඉතින් ඒ අලපරිප්පු හාල් ගෝනියක් තමයි. ඈ ඒ ගෝණිය මේ පහ පොළොව උඩින් තියලා තියෙනවා කියලා උන දැනෙන පටන් ගන්නවා. සත්‍ය අවබෝධයෙන් පස්සේ සුවිශේෂයෙන් දැනෙන දේ මොකද්ද? මහා පොළොවට මගේ ශරීරේ බර නැහැ. දැන් මේ මහා පොළොවෙන් වෙන්ව ග්‍රහලෝකයක් හදාගත්තනේ අපි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේකත් අර ඇවිදින නිසා, එහෙ මෙහෙ සැරිසරන නිසා, සංචාරය කරන නිසා මේකත් ග්‍රහලෝකයක්. මේ ශරීර බඹයක් පවන ශරීරෙත් ලෝකයක් කියලා කිව්වේ ඒකයි. මේකත් අර අනිත් ග්‍රහලෝක වගේ කැරකි කැරකි තියෙනවා. ලෝක බෝලේ වටේ කොහොමත් කැරකිනවනේ නේ. ඈ සංචාරය කරලා එනවනේ සමහර අය. කෙසේ වෙතත් මේකත් මේ මහ පොළොවෙන් වෙන් වූ තවත් උපචන්ද්‍රයක් හැටියට වැඩ කරනවා. ග්‍රහලෝකයක් හැටියට වැඩ කරනවා. එතකොට මමත්වයේ අතහැරියත් සමගම ඒක මහ පොළොවට සම්බන්ධ වෙනවා. ශරීරේ මහ පොළොවෙන් ගලවල වෙන් කරගෙන හැමතැනම දුවපු ගතිය නැති වෙලා ගිහිල්ලා අර මමත්වේ නැතිවීමත් සමගම මොකද වෙන්නේ? මහ පොළොවට සම්බන්ධ වෙන්න උවමනා කරන අයිති ධර්මතා මහ පොළොවට සම්බන්ධ වෙනවා. එතෙක් කාලයක් මහ පොළොවට අයිති සම්බන්ධතා සොරකම් කරගෙන තදින් ග්‍රහණය කරගෙන වෙන්න පවත්වා ගන්නට දරපු උත්සාහය එතන ඉඳලා නතර වෙනවා. එහෙනම් මහ පොළොවට අයිති සියල්ල අතහැරියට පස්සේ තොර මහ පොළොවට මම බරයි නෙමෙයි, මහ පොළොවේ බර මහ පොළොවට තියෙනවා. මම ඒ අතර නැහැ. ශරීරයේ අතර මම නැහැ. මහ බරක් තියෙනවා නම් ඒ බරේ අයිතිය මම නෙමෙයි. ඒ බරේ අයිතිය මහ පොළොවටමයි. ඒ මහ පොළොවේ බරමමයි. ඒ මගේ බර නොවේ කියන එක හොඳටම මනසට දැනෙනවා. දැන් මේ මමත් කියලා බලනවා ඉඳලා හිටලා මේ ශරීරයේ මේ කොච්චර බරද කියලා. 100 ක දාසන්න විතර තියෙනවා මම හිතන්නේ. කන්ටි වැඩි කියලාත් කියන බල්ලෙල්ලා කියන පොඩ අඩු කරගන්න කියලා. නමුත් පස්සේ දෙන්නේ ඒ මගේ බර නෙමෙයි. ඒ මහ පොළොවේ බර. ඒ මගේ බර නෙමෙයි මහ පොළොවේ බර. දැන් සාමාන්‍ය කෙනෙක් ඔයෙනි වචන ටිකක් කතා කරන්නවත් නැහනේ නේද? එහෙම හිතන්නේ තියා කතා කරන්නේ තියා මොහොතක්වත් කල්පනා කරන්නේ මේ මගේ ශාරීරික බර. හරි. දැන් බලන්න ඕන ඔබ කොයි තැනද මේ දහම තුල ඉන්නේ කියලා. මහ පොළොවෙන් වෙන් වෙච්ච කෙනෙක්. සුබාදහම හැමදේම ගනිමින් සුබාදහමට ඒ කිසිදු දෙයක් අයිති නැති විදියට කල්පනා කරමින් මගේ කියලා වේගෙන් දැඩි චින්තනයක් ගලාගෙන යන කෙනෙක් නම් එයා තමයි ආත්ම දෘෂ්ටියෙන් යුක්ත, සක්කාය දිට්ඨියෙන් යුක්ත පුජ්‍යලේ බවට පත් වෙන්නේ. සියල්ල අතහරින්නත් එපා, සියල්ල අල්ලගන්නත් එපා. ඔබ වෙන අන්කාරයකට බැසගන්නේ නැතුව, ඔබ අන්ධයක් ප්‍රභේදනය කරන්න යන්නේ නැතුව, ඔබ ඔබම වෙන්න, මම මමම වෙන්න අර ආත්ම දෘෂ්ටි කියන එක නිර්මාණය වෙන්නේ ඔබ අන්කාරයක් සමග ඒකාත්මික වෙනකොට, එහෙම නැත්නම් ගැටෙනකොට, ඇලෙනකොට. ක්‍රියාව ඇති තැන මමංකාරය හට ගන්නවා. ක්‍රියාව නැති තැන මමංකාරය සංසිඳෙනවා. ක්‍රියාව ඇති තැන මමංකාරය හට ගන්නවා. ක්‍රියාව නැති තැන සිතේ ක්‍රියාව නෙමෙයි, සිතවිලි වල ක්‍රියාව නෙමෙයි. ක්‍රියා නොකල සිටිය යුත්තේ සිතවිලි නෙමෙයි. සමහර අය සිතවිලි නතර කරමින් ඉන්නවා. එතකොට මොකන්ද ඒක? ඒ යාගේ ක්‍රියාව. සිතවිලි දිහා බල බලා ඉන්නවා. ඒක යාගේ ක්‍රියාව. සිතවිලි ඔහේ ගලාගෙන යන ඉඩහරිනෝ. ඒක යාගේ ක්‍රියාවලිය. ඒනි පුජ්‍යලේක්වෙන්ට එපා. ඔබ ක්‍රියාවෙන් නිදහස් වෙනවා මිස ක්‍රියා කරන අය දිහා බලාගෙන ඉන්නව නෙමේ. ඔය කාරණේ බොහෝම හොඳට පැහැදිලිවම තේරුම් ගන්න ඕන කාරණයක්. නැත්තම් බොහෝ දෙනෙක් ඕක පටලවලා අරගෙන පුජ්‍යලයා නොදැනුවත්වම ක්‍රියාවකට යොදවලා අනිකුත් ක්‍රියාවලියන් කුමන හෝ ආකාරයකට හැඩගැස්වීමට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන තැන සත්වයේ පුජ්‍යලයේ ආත්මයක් සැකසීලා තියෙනවා කියලා දකින්නේ. අන්න ඒ தත්ත්වය හොඳින්ම තේරුම් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? හැමදාම අර ක්‍රියාවන් දිහා බලාගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙයි. ඔබ ඒ කිසි තැනක ඉන්න එපා. කිසිම ක්‍රියාවකට බැසගත් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තියන්න එපා. සියලුම සංස්කරණයන් වලින් නිදහස් වෙන්න. එතකොට මේ රූපයකට වේදනාවට සංඥාවට සංඛාරයට විඥාණයට බැසගන්නේ යම්කිසි සංස්කාරක ක්‍රියාවලියක් ක්‍රියාදාමයක්මයි. එහෙම සංස්කාරකයක් නැතිව එකතු වෙන්නේ නැහැ. දැන් අපි ඕනම ආයතනයක පුරම්පාඩුවක් නැතුව, සේවා පද්ධතියක් නැතුව සේවකයෝ බඳව ගන්නෑ නේ. ඒ වගේම ක්‍රියාවලිය කියන එක එකතු කරගන්නෙම යම් දෘෂ්ටියක් සංකල්පයක් ඇදගෙන යෑම සඳහාමයි. නැත්තම් ක්‍රියාකාරකයෙක් සේවකයෙක් අවශ්‍ය වෙන්නේ නැහනේ. සේවකයෙක් අවශ්‍ය වෙන්නේ අන්කිසි ක්‍රියාත්මක වෙන පද්ධතියක අඩුපාඩුව නිසා ඒ දේ සම්පූර්ණ කරගන්න. එහෙමනම් මේ ගහකාරකයා ක්‍රියා කරවන්නා නිෂ්පාදකයා මෙතෙන්ට එකතු කරගන්නේ සම්බන්ධ කරගන්නේ කර්මය කියන එක යම්කිසි දෘෂ්ටියක් ඇදගෙන යන්න. සංකල්පයක් ඇදගෙන යන්නත් ගවයෙක් හැටියට ගන්නවා. වාහනයක් හැටියට සේවකයෙක් හැටියට අපි ඒක යොමු කරගන්නවා. එහෙමනම් ක්‍රියාකාරකයා අපි ළඟ තියාගෙන තවත් ක්‍රියාවකට අභියෝග කිරීම නෙමෙයි, කම්ම නිරෝධාය සංවත්තති. සම්බුද්ධ වචනේ එහෙමයි කියවෙන්නේ, කර්ම නිරෝධ කර ගැනීමේ නිවන. කර්ම නිරෝධ කර ගැනීමේ නිවන. එතකොට මේ ධර්මය පිළිපදින්න තියෙන්නේ මට නෙමෙයි, මේ ධර්මය පිළිපදින්න පුළුවන් ආර්යත්වයකට, ආර්ය ශ්‍රාවකත්වයකට. ඒකයි බුදුදහමේ භාවනාව කියන එක ආරම්භ වෙන්නේ ආර්ය ශ්‍රාවකත්වයේදී. සම්මා දිට්ඨියට පැමිණෙනතුළු තියෙන්නේ දේශනාමය ශ්‍රවණය කිරීමත්, යෝනිසෝ මනසිකාරයන්, විදර්ශනාව. භාවනාවක් තියෙනවා නම් තියෙන්නේ ආර්ය ශ්‍රාවකත්වයෙන් පස්සේ. ඒ භාවනාව තමයි මේ මනසට දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන් නොයිකුත් දේවල් ඇතුල් නොකර සිටින තාක්කල් ඒ මනස සැහැල්ලුවෙන් තියෙනවා. ධර්මයක් හැටියට ලෝකේ තියෙනවා නම් ඒ තියෙන හැම දෙයක්ම අධර්මයක්. සද්ධර්මයේ තැන එහෙම ධර්මතාවයක් නැහැ. ධර්ම ස්වභාවයක් නැහැ, ධර්ම ලක්ෂණ ස්වභාවයක් නැහැ. මේ ආකාරයයි කියලා විග්‍රහාත්මක ගුණයකට එය ගෙන එන්නට පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර ධර්මයක් පිළිබඳව පුතංජන මනසකට හිතන්න අවකාශය නැහැ, හැකියාව නැහැ, ඉඩකඩ නැහැ. ඒ නිසා තමයි ගෞතම ශ්‍රී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ සිද්ධාර්ථයන් වහන්සේ මේ ලෝකයේ අසම සම මිනිසා බවට පත්වන්නේ. ඒ නිසයි හේතුව මිනිසෙකුට කිසිදු ආකාරයකින් අවධානයකට ගන්න බැරි දහමක් මේ මහ පොළොව තුල ජනිත කළා, මිහි කළා. ඒ නිසා තමයි තවත් ආගමක් නොවේ, තවත් දර්ශනයක් නොවේ, තවත් බුද්ධියක් නෙවේ මම සම්මා සම්බුද්ධ. ඒකෙන් අදහස් වෙන්නේ මා විසින්ම මේ අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නෙමේ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මං ඔය එක බුදු කෙනෙක්වත් නෙමේ. මේව සේවයක් කරනකොට පිරිස එකතු වෙලා අහනවනේ, ඉතින් අනෝ ඔබත් බුදු කෙනෙක්ද? නෑ, මං ඔය එක බුදු කෙනෙක්වත් නෙමේ. සත්බුදුවරු අතර ඔබ අටවෙනි බුදුවරයද? නෑ, මම ඔය එක බුදුවරයෙක්වත් නෙමේ. අපත් අතර ඇවිල්ලා හයි ඔබත් තවත් දේශනයක් නේද? නෑ, ඒ දේශකයෝ අතර එක දේශකයෙක්වත් නෙමේ මම. මට කියන්න තියෙනෙත් එච්චරයි. ඔබගේ න්‍යාය, ඔබගේ දෘෂ්ටිය කවරක්ද? මට න්‍යායක් නැත, දෘෂ්ටියක් නැත. එයමම මාගේ සනීපයයි, සොයයි. ඈ, මට ලෝකෙත් එක්ක තර්ක කරන්න, වාද කරන්න, යුද්ධ කරන්න, ප්‍රශ්න ඇති කරගන්න කිසිදු කාරණයක් නැත. ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ඉදිරියේ කොන්දේසි විරහිතව නියඳීමේ හැකියාව තියෙනවා. කොන්දේසි නැතුව නිහඬ වෙන්න පුළුවන්. නිහඬ බව තමයි ලෝ තියෙන ලොකුම ශබ්දය. නිහඬ බවින් තමයි මමත්වයේ කම්පණය කරන්න පුළුවන්. සසර සංසාර සාගරේ තරණය කරන්න පුළුවන්, සසර තරණය කරන්න පුළුවන් නිහඬ බවින්. හැබැයි පුජ්‍යල නිහඬ බවකුත් තියෙනවා, ආර්ය නිහඬ බවකුත් තියෙනවා. පුජ්‍යල නිහඬ බව කියලා කියන එකෙන් කරන්න බෑ මේ දේ. ආර්ය නිහඬ බවෙන් තමයි මේ දේ කරන්න පුළුවන්. ආර්ය නිහඬ බව කියලා කියන්නේ පුජ්‍යලයේ හැටියට නිහඬව සිටීමක් නෙමෙයි, නිහඬියාවට පත් වූ නිසා, පත් වූ බැවින්ම නිහඬියාවක් පවතින ස්වභාවය. ඒක පුජ්‍යලයේගේ නිහඬියාවක් නෙමෙයි. පුජ්‍යලයේ පවත්වන ගුණයක් එතන නැහැ. පුජ්‍යල සංකල්පය එතන පවත්වාගෙන යන්නේ නැහැ. ඒ නිහඬ බව පාලනයක් කරන කෙනෙක් නැහැ. පවත්වන කෙනෙක් නැහැ. ඒ නිසා ඒ පූර්ණ නිහඬ බවක් හැටියට, ඒ පූර්ණ නිදහසක් හැටියට දක්වන්න පුළුවන්. නිදහස කියන වචනයක් තියෙනවා, ඒකේ තියෙන නිදහස පුජ්‍යලේ හැටියට. අපි තව වචනයක් යොදා ගන්නවා, පූර්ණ නිදහස. එහෙමනම් මේ නිදහස කියන එක තුල පූර්ණ නිදහස නැහැ. ඒ නිසා මේ වචනේ තවත් පිරිසුදු වෙන්න ඕන නිසා තමයි අපි පූර්ණ නිදහස කියලා යොදාගන්නේ. පූර්ණවම නිදහස්. ලෝකේ තියෙන දෘෂ්ටි අපේ මනසේ පුරවා ගත්තම ඒක ලෝකෙට කිසිම හානියක් නැහැ. ඒක හානිය තියෙන්නේ මනුෂ්‍ය වර්ගයාට, තමන්ට. ඒකයි ස්වභාවය. මේ ලෝකේ මනුෂ්‍යයා විතර අඥාන කෙනෙක් තවත් මේ ලෝකේ නැති තරම්. කුරුල්ලු වුණාම එකම රෑනේ එකට ගිහිල්ලා හැණක් හැටියට යනවා. නමුත් අපි එකම සත්ව වර්ගයේ හැටියට ඉපදිලා බුද්ධි මහිමයක් තියෙනවා. අර ස්වභාවය නිවැරදි විදියට ග්‍රහණය කරන්නේ නැතුව විවිධ දෘෂ්ටීන් වලට, සංකල්ප වලට ගොනු වෙලා, ඒ සංකල්ප දෘෂ්ටීන් තදින් ග්‍රහණය කරලා එකිනෙකා දිහා වෛරයෙන් බලන්න, එකිනෙකා දිහා විවිධ කෝණ වලින් බලන්න පුරුදු වෙලා, අනිකුත් සත්තුන්ට වැඩිය මහා දැවීමකින් ජීවත් වෙන සත්ව වර්ගයක් ඇතනම් ඒ මිනිසාමයි. අනිත් සතුන්ට එහෙම නැහැ. ආහාර කුසගින්න වගේ ගින්නක් ඇති. ඒ ආකාර මේ මිනිසුන් දෙ තියෙන අනේකාකාර කෙලෙස් ගිනි නැහැ. මානසික ගිනි නැහැ. මමත්වයේ ගින්නක් තියෙනු මම කියලා කෙනෙක් රැකෙන්න ඕන කියලා ගුණයක් ඒ සතුන්ට කුසගින්න තියෙනු. තමන්ගේ දිවි රැක ගැනීමේ ආරක්ෂා කර ගැනීමේ ගින්න නිතරම පවතිනවා. නමුත් මරාගෙන මැරෙන්න කිසිම සතෙක් පොළඹවන්න පුළුවන් කමක් නැහැ. නමුත් මිනිස්සෙක්ව පොළඹවන්න පුළුවන්. මෝහණයට ලක් කරන්න පුළුවන්. තත්වාරෝපණය කරන්න පුළුවන්. බොරුවක් සියක් වතාවක් කිව්වහම ඇත්තක් බවට පෙරලන්න පුළුවන්. මනෝභාවයකට පාත්‍ර කරන්න පුළුවන්. හොඳ මිනිස්සු නරක කරන්න පුළුවන්, නරක මිනිස්සු හොඳ කරන්න පුළුවන්. මනෝභාවයන් තුළ ඒ මනෝභාවයන් තුළ අපි හොඳ කෙනෙක් වෙන එකවත් නරක කෙනෙක් වෙන එකවත් නෙමේ වැදගත්. මේ සියලුම මානසික ස්වභාවයන් ඉක්මවා ලෝකෝත්තරව, ලෝකයෙන් එතරව ජීවත් වීමයි වැදගත්. ලෝකයට පිවිසෙන්න එපා. ඇසට පිවිසෙන්න එපා. ඇස කන නාසය දිව ශරීරය මන කියන සයේන්ද්‍රියට පිවිසුණාට පස්සේ මොකද වෙන්නේ? ලෝකය පටන් ගන්නවා. වේගින් රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත අනාගත වර්තමාන වශයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ලෝකයට පිවිසෙන්නේ නැතුව ජීවත් වෙන තාක්කල්ම ඒ ඥානනේ, ඒ ගුණය, ඒ මනස සැනසෙල්ල ඉන්නවා. රූපයට පිවිසෙනකොට රූපය පිළිබඳව ප්‍රශ්න. වේදනාවට පිවිසෙනකොට වේදනා පිළිබඳව ප්‍රශ්න. සංඥාවලට පැමිණෙනකොට සංඥා පිළිබඳව ප්‍රශ්න. සංස්කාරවලට පිවිසෙනකොට සංස්කාර පිළිබඳව ප්‍රශ්න. විඥාණයට පිවිසෙනකොට විඥාණය තුළ ප්‍රශ්න. එහෙමනම් මේ ලෝකය විසඳලා විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම මොහොතකම ප්‍රශ්නයක්, හැම මොහොතකම පිළිතුරක් තියෙනවා. පිළිතුරක් ප්‍රශ්නයක් බවට පත් වෙනවා, ප්‍රශ්න පිළිතුරු බවට පත් වෙනවා. ස්ථිරසාර ප්‍රශ්නයක්වත්, ස්ථිරසාර පිළිතුරක්වත් ලෝකේ නැහැ. ඒක තමන් සම්මත කරගන්නා වූ ආකාරයට. මේක විසඳුමයි, මේක පිළිතුරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්මත ලෝකයේ ස්වභාවය. ප්‍රශ්නත් පිළිතුරුත් අතහරින්න. ප්‍රශ්නත් උත්තරත් අතහරින්න. අතහැරලම බලන්න මොකද්ද වෙන්නේ කියලා. ප්‍රශ්නත් උත්තරත් අතහරින්න. අතහැරලම බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ මොහොතේම ඒ ක්‍රියාව, ඉක්ම වූ ක්‍රියාව සිදු කරලා බලන්න. එහෙම කියන්න හේතුව ප්‍රශ්න තියෙන ක්‍රියාව තුළ, පිළිතුරු තියෙන ක්‍රියාව තුළ, එහෙත් මේ ප්‍රශ්නත් පිළිතුරුත් ගැටලුත් උත්තරත් දෙකම අතහරින්න පුළුවන්කම තියෙන්නේ ක්‍රියාව, ඉක්ම වූ ක්‍රියාදාමයක් තුළින් පමණයි. ඒ දේ ඔබ තුළ ජනිත කරගන්න, ඒ තුර පහළ කරගන්න. ප්‍රඥාවෙන් නුවණින් දකින දෙයක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න සියල්ල අනිත්‍ය බව. ඒ කියන්නේ සියල්ලටම නොඇලුණු බව. අනිත්‍ය කියන්නේ නොඇලුණු බව. නියම කර නොගැනීම අල්ලා නොගැනීමයි අනිත්‍ය යනු. නිට්ඨය යනු නියම කර ගැනීමයි අල්ලා ගැනීමයි නිට්ඨය. කරුණා කළා අර මේ මෝඩ විවාහාරය ඉවත් කරන්න. මොකද මෝඩ විවාහාරය කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, මැරෙනවා කියන්නේ. ඒකට වය ධම්මා සංඛාරා කියන්නේ. ඒකට අනිත්‍යයි කියලා කියන්නේ පාළි ශබ්ද කෝෂය අරගෙන බලන්න. මොකද්ද කියන්නේ අනිත්‍යයි කියන්නේ? නියම කර නොගැනීම, අල්ලා නොගැනීම. ඒ නිසා ඒ වරදවා ගත්තොත් ධර්මයේ වරදවා ගත්ත බවට පත් වෙනවා. එහෙමනම් සම්මේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ සියල්ලටම නොඇලුණු භව ගැඹුරු ප්‍රඥාවෙන්, නිකම්ම බාහිර ප්‍රඥාවකින් නෙමෙයි, ගැඹුරු ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න. ගැඹුරු ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න. දැන් බාහිර මනසට આવහම බාහිර ස්වභාවයේ එකක්. ඒකේ තියෙන ඒ මනස ටයිමර් එකක් වගේ. ඒ මනසේ නොයෙකුත් එලාම් දාලා අපි තියෙන එක එක වෙලාවට අවදි වෙන්න. ඉතින් සමහර ලාට ඒවා වරින් වර ඇවිල්ලත් පෙන්නනවා. දිනපොත වගේ. ඒ දිනපොත අපිම දාලා අවදි වෙනකොට අපි එක කරදරයක් හැටියට හිතන්න එපා. ඔබම එලාම් එක තියනවා උදෑසන 4ට අවදි වෙන්න ඔරලෝසුවේ. උදේපාන්දර ඔරලෝසුවේ එලාම් එක වදිනකොට ඔබම ඒක කරදරයක් හැටියට සලකලා ඔරලෝසුව පොලේ ගහනවා නම් ඒක ඔබේ දෝෂය. මොකද ඒක ඔබම තියාපු එලාම් එක. ඈ ඒ නිසා බාහිර මනසේ ඇති කරලා අපි දාලා තියෙන සඤ්ඤාවල් පැමිණිලා අපිට මේ විදියට මතක් වෙනකොට ඒක කරදරයක් කොට සලකන්න එපා. බාහිර මානසික ගැටලු ඇති කරගන්න එපා. ඒක බාහිර දෙයක් කොටම සලකලා ඊට අනුකූලව ක්‍රියා කරන්න. දැන් අපි පාරේ ගමන් කරනකොට ඒක ලෝකෝත්තරව පාරේ ගමන් කරන්න බෑ. ඒ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මාර්ග නීති අනුගමනය කරන්න පුළුවන්. අපි වම් පැත්තෙන් රථේ පදවනවා. හැබැයි දැන් අපි යනවා ඇමරිකාව වගේ රටකට. ලංකාවේ අපි පුරුද්ද අපි වමෙන් පදවලා අපි මෙහෙත් වමෙන් පදවනවා කියලා පදවන්න පුළුවන්ද? මම දන්න විදිහට දකුණෙන් නේ පාරේ දකුණු පැත්තෙන් පදවන්න ඕන. තවත් රටවල් දිනන දකුණෙන් තමයි පදවන්න ඕන. ඒ වගේ චින්තනයේ බාහිර ස්වභාවයක් තියෙනවා. ඒ බාහිර ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ සම්මුති ක්‍රියාදාමයකට අනුකූලව. අපිට සිත් දෙකක් තියෙනවා, විඥාන දෙකක් තියෙනවා. එකක් තමයි කාය විඥානේ, අනිත් එක මනෝ විඥානේ. අපිට නිරෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ අර මනෝ විඥානයේ කියන එක ස්වභාවයේ පමණයි. කාය විඥානයේ ස්වභාවයන් තියෙන්නේ අර එලාම් එකක් හැටියට. ඒකට අපි ලබා දෙනවා එක එක සිද්ධාන්ත ටිකක් දෙනවා. මේ අරමුණු මේ අරමුණු මේ වෙලාවට මේ කටයුතු මේ වෙලාවට සිද්ධ කරන්න ඕන කියලා. එතකොට අර එලාම් එක නැවත නාද වෙනකොට ඒක බාධාවක් හැටියට සලකන්න එපා. හරියන්න මම තියාපු එලාම් එක තමයි ඒ සද්ද උනේ. ඈ ඒකයි හේතුව. දවසක් එක මානසික රෝගයක් තියෙන කෙනෙක් මේ පැමිණලා කියනවා මේ අපහසුතාවයක් තියෙන බොහෝ දෙනෙක් කීප දෙනෙක්ම කියලා තිනු මේ ස්වාමිනාත මගේ යගේ මැස්ස උහනවනි නිතරම කියලා කිව්වා. කිව්වා මේ අපි කිව්වා එන ඉතින් මැස්ස උහන්නේ අපේ සුදු කමන්න මොකක් හරි ගඳක් ඇති. අපේ සුදු කමක් ඇති නාන්න තු ඇති කියලා. නිකම් මැස්ස උහන්නේ නැණි කියලා. ඒ වගේ තමන් ළඟ මොකක් හරි ඊට අදාළ සුදුසුකමක් තියාගෙන මනස තුල ඇතිවන ස්වභාවය ඊළඟට ගැටලුවක් කරගන්න එකේ තේරුමක් නැහැ. දැන් කරන්ට් වයර් එකක් අල්ලගෙන මට සායනහස කරන්ට් එක වදිනවනේ කියලා කිව්වෝ. ඈ ඒ වගේම තමනුත් මේ යම් යම් සංඥා සංස්කාර විඥානවල මනස එළඹවාගෙන ඒ තුලින් ඇතිවන වේදනාව තමන්ට දැනෙනවයි කියන එකේ තේරුමක් නෑ. තමන්ම දාගත්ත දේ තමයි තමන්ටම හිරිහැරේ කරදරයක් වෙනස පවතිනවා නම් පවතින්නේ. අර කීමද කියන්නේ කැලේ ඉන්නලයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා කියලා. ඒ වගේ නොයිකුත් නොයිකුත් සංඥාවල් තමන් ඔළුවේ දාගත්තොත් එහෙම සුභ හෝ අසුභ විදියට මොකද වෙන්නේ? ඒවයි තියෙන ස්වභාවය පේන්න පටන් ගන්නවා. තදින් ප්‍රතික්ෂේපය කිරීම සඳහාවත් තදින් අනුමත කිරීම සඳහාවත් යමක් දාගන්න පුළුවන් කමක් නැහැ. ඔළුවේ සංඥාවල් යොමු කරගෙන තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. සංඥා නිරෝධයක් තමයි අපි ඇති කරගන්න ඕන. දැන් සමහර අය ආසාවල් නැති කරන්න කියලා ඇටකටු බලනවා. ඒක බලන්නේ ප්‍රිය රූපේ හංගගෙන අප්‍රිය රූපේ බලනවා. ප්‍රිය රූපේ ඇතුළේ තියාගෙන ඒ ප්‍රියයි කියන එකේ ප්‍රතිවිරෝධේ තියාගන්නේ නැතුව අප්‍රියයි කියලා දකින්න බෑ. එයාගේ යටි මනසින් ක්‍රියාත්මක වෙන ප්‍රිය රූපය බාහිරින් ඒව කොටස් කරලා බලනවා. එතකොට ඒකෙන් ඇති වෙන්නේ මොකද? එයා තුල ඒ රූපයට තියෙන ආසත්ත භාවය වැඩි වෙනවා. ඒකයි තියෙන ස්වභාවය. නමුත් ප්‍රිය දේ ප්‍රිය විදියට දකින්නත් අප්‍රිය දේ අප්‍රිය විදියට දකින්නත් තහනමක් ඇත්තෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ විතර මේ ලෝකයේ මේ පරිසරය පිළිබඳව එහෙම ප්‍රසන්න බව ලස්සන බව දැකපු කෙනෙක් වෙන කවුරුත් නැහැ වගේ ආනන්ද හාමුදුරුවන්ට යම් යම් අවස්ථාවන් වලදී ප්‍රකාශ කරලා තියෙන බලන්න ආනන්දේ මේ නගරය මොනතරම් රමණීයද, මේ වනපෙත මොනතරම් ලස්සනද, මේ මේ මේ ශ්‍රාවකයෝ මොනතරම් ප්‍රශංසනීයද, මනස්කාන්තද කියන ආකාරය මේ ප්‍රකාශන පත් කරලා තියෙනවා. ඒස අප්‍රසාදය ඇති කරගන්න හේතුවක් නැහැ කිසිම හේතුවකින්. මනෝභාවයකින් ප්‍රසාදීනීය විදියට ලෝකේ දකින්න පෙළඹවීමකුත් නැහැ. අප්‍රසාදනීය විදියට බලන්න පෙළඹවීමකුත් නැහැ. එයයි දහම. සියලුම සංස්කාර එහෙම නැත්තම් මානසික පෙළඹවීම් අවිජ්ජා පත්‍ය සංඛාරා. සංස්කාරයක් ගොඩ නැගෙන්නෙම අවිද්‍යාව පදනම් කරගෙනමයි. සංඛාර නිරෝධයක් තුල අවිද්‍යාව නැහැ. සංස්කරණයක් යම් තැනක වේද එතන අවිද්‍යාව තියෙනවා. මොකද සංස්කරණය කරන්නේ ලෝකෝත්තර දෙයක් නෙමෙයිනේ. කරනවා නම් සංස්කරණයක් කරන්න තියෙන්නේ ලෝකය. ලෝකේ මොනවද සංස්කරණය කරන්න තියෙන්නේ? රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්, අතීත අනාගත වර්තමාන වශයෙන්, සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන්, හොඳ නරක මධ්‍යස්ථ වශයෙන් සංස්කරණය කරනවා, සකසනවා. ඒකෝර අවිද්‍යාවකින්මයි හැම දෙයක්ම සංස්කරණය කරන්නේ. එවනම් විද්‍යා උදපාදී විද්‍යාව උපදවා ගන්නවා කියලා කියන්නේ සංස්කාර නිරෝධය. සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරකයන්ගේ සමනය වීම නිදහස් වීම සංස්කාරකයෝ පිට නෙමෙයි තියෙන්නේ තමාගේ සිත තුල තමා තුල පුඤ්ජල විඥානයේ තුල ඒ නිසායි අප ඔබට කියන්නේ මේ ස්ථානයේ මා පැමිණෙන්නේ කිසිම සංස්කාරයක් නැතුව මේ දේශනේ කරන්නේ කිසිම සංස්කාරයක් නැතුව කිසිම විඥානයක් නැතුව කිසිම ආගමක් නැතුව බුද්ධාගමවත් නෙමෙයි මේක. සමහරවල් අහනවා ඔබ වහන්සේ මේ බුදුහාමුදුරුවෝ කිව් දෙයද මේ කියන්නේ? නෑ. මේ බුදුහාමුදුරුවෝ කිව් දෙය නෙමෙයි කියන්නේ. එහෙනම් අහවල් ආගම ඒ ආගමේවත් නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේගේ මතේ නෑ මේක මගේ මතෙත් නෙමෙයි. ඒ නිසාම තමයි මේක දේශනයක් නොවන්නේ. දේශනාදර දේශනයක් නොවන්නේ මේ නිසයි. බණාතර බණක් නොවන්නේ ඒ නිසයි. ධර්මාතර ධර්මයක් නොවන්නේ ඒ නිසයි. දැන් බලන්න මේ වචන අතර තියෙන දෘෂ්ටි මොකද්ද කියලා. ඒ වචන අතර තියෙන සංකල්පය මොකද්ද කියලා බලන්න. ඒ ධර්මයේ අතහැරීමෙන්ම තේරුම් ගන්නවා මිස ප්‍රත්‍යක්ෂ කොට දැන හඳුනා ගන්නට නම් පුළුවන් කමක් නැහැ. දැනගන්න බෑ. දැනගන්න අවශ්‍ය නම් දැන ගැනීම පිණිස නම් ලබා දිය යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන සංස්කරණය කොට සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් මිශ්‍ර කොට අරමුණක් සංකල්පය දෘෂ්ටිය දිය යුතුයි දැන ගැනීම උදෙසා. දැන් මේ දැන හඳුනා ගැනීමට පුළුවන් දහම නෙමේ ප්‍රත්‍යක්ෂ කොටම හඳුනා ගැනීමට පුළුවන් දහම. පුජ්‍යල ලෞකික ඥානයට හඳුනා ගැනීමට හැකි දෙයක් නෙමේ. ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර ඥානයකටම හඳුනාගත හැකි ධමයක්. ලෝකෝත්තර ඥානයකටම හඳුනාගත හැකි ධමයක්. කියන්නේ ලෝකයෙන් එතර වූ ස්වභාවය. ලෝකයෙන් එතර වූ ස්වභාවය මේ පුංචි මොලේට ගන්න බෑ. මහා විශ්වය පුංචි මොලේකට ගන්න බෑ. පුංචි මොලයක් කියලා කියන්නේ මේ මොලේට පුළුවන්කම තියෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ඉන්ද්‍රියන්ට සමාන. ඒ කියන්නේ ඇහැට සාපේක්ෂිත රූප. කනට සාපේක්ෂිත ශබ්දනේ. ඒ වගේම ඉන්ද්‍රිය සාපේක්ෂිත ඉන්ද්‍රියන් පහටම නාහයට ගඳ සුවඳ දිවට රස නීරස කයට ස්පර්ශ වෙන දැනෙන ඕන දෙයක් හඳුනා ගන්න පුළුවන්. ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවුදහම ඉන්ද්‍රිය සාපේක්ෂිතව හඳුනා ගන්න පුළුවන්කම තියෙන ඊට සාපේක්ෂිත වූ ධර්ම පමණයි. ඒ සාපේක්ෂිත වූ ධර්ම ඒ ආකාරයෙන් හඳුනා ගන්නවා කියලා කියන්නේ අතීත සංඥාවෙන්ම තේරුම් කර ගැනීමක්. එහෙම නැත්නම් සංස්කාරයක් මනසට යොමු කර ගැනීමක්. දැන් අපිට ඉන්ද්‍රිය සාපේක්ෂිතව දකින්න බැරි දේවලුත් තියෙනවා. ඔන්න අපි අලුතින්ම දකින්න අලුත් පළතුරු වර්ගයක්. නමුත් අපි මේක යම් ගෙඩියක් කියලා හඳුනා ගැනීමේ, වර්ණයක් කියලා හඳුනා ගැනීමේ හැකියාව කොටස් ටික ඔක්කොම තියෙනවා. ඒත් මේ පළතුරු වර්ගෙ මොනවද? අන්න අහලා බලනවා. මේ හවල් පළතුරු වර්ගය. ඊට පස්සේ මේක රස මොනවද? පොඩ්ඩක් අපි කෑල්ලක් කාලා බලමු. රස බැලුව කෑල්ලක් කාලා බැලුව. හා හොඳයිනේ මේක රසයි. හා මේක හරේ පැණි රස වැඩි. ආදී වශයෙන් නිර්ණ යන් දෙනවා. මේකට මං කැමති. මේකට මං අකමැති. එකම කණ්ඩායමේ ගියපු පිරිසක් කියනවා. ඔවැනි ආකාරයකට නිවන් රස ලබන්නට බෑ. වේදනාව නැති බවමයි නිවනේ සැපය. එතකොට විඳලා ලබන්න පුළුවන් සැපයක්ද මේ අපි හොයන්නේ? නෑ. විඳීම දුකට පෙරලෙනෝ විඳලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් කාණු කොහොමද ස්වාමීන් වහන්සේ අපේ මනස හැඩගස්වන්න ඕන? අපි ඔබට කියන්නේ කිසිම විදියකට හැඩගස්වන්න එපා. ලෝකේ සියල්ල ලෝකයට අතහරින්න අන්න එවිට ඔබ නියම විදියට හැඩ ගැහිලා සිටේවි. හැඩගස්වන්න තියෙන මේ ලෝකෙන් හොරකම් කරගත්ත සංඥාවල් ටිකනේ. ලෝකයේ දේවල් ලෝකයට අතහරින්න අන්න ඒක තමයි ඔබේ නිවැරදිම හැඩ ගැස්වීම. ඊට පස්සේ ඔබට හැඩ ගැහෙන දෙයක් ඉතුරු වෙනවද? හැඩ ගැස්වන්න දෙයක් ඉතුරු වෙනවද? මොකවත් නැහැ. ලෝකයේ දේවල් ලෝකයට අතහරින්න කිසිම හැඩ ගැස්වීමක් අවශ්‍ය කරන්නේ නැහැ. එනිසා අනන්ත ගුණයකින් යුක්තයි. බුදු ගුණ අනන්තයි. මහරහතුන්ගේ ගුණ අනන්තයි. ඥානය අනන්තයි. ඇයි අනන්තයි කියන්නේ? අකාලිකයි. ඇයි අනන්තයි කියන්නේ? එය විශ්වීය ගුණයක්. ඔබ විශ්වය දැකලා තියෙනවද? විශ්වය දැකලා තියෙනවද? නැහැ. විශ්වය දකින්න විදියක් නැහනේ. විශ්වයට හැඩයක් තාම හොයාගන්න බෑ. විශ්වයේ චිත්‍රයකින් අඳින්න පුළුවන් කම නැහැ. අපිට හැඩ පේන සීමාවේ ඔන්න කොටසක් විශ්වයෙන් පේනවා. ඒ විශ්වය නොවේ. ඒ විශ්වයෙන් අපේ ඇසට ග්‍රහණය වෙන සීමාවයි. ඒ විශ්වය නොවේ. ඊළඟට අපි ඒට විශ්වයයි කියලා කිව්වොත් වැරදි. එහෙනම් සමස්ත විශ්වයම අපි ග්‍රහණය කරන්න ඕන. විශ්වය අඳින්න නම් දැන් බෞද්ධ අයගේ මතයනේ මොකන්ද? හැමදේම කැඩෙනව බිඳෙනව විනාශ වෙනව කියලා. ඒක සම්පූර්ණ බොරු. හැමදේම කැඩෙනව බිඳෙනව විනාශ වෙන්නේ නැහැ. මේ අහස කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැහැ. අහස හටගත් එක නෙමෙයි. අහස පවතින කාල සීමාවකුත් නැහැ. අහස මැරිලා යන විනාශ වෙන කාලෙකුත් නැහැ. හැමදේම කැඩෙනවයි බිඳෙනවයි කියන එකට ඔන්න එක අදහසක්. අහස විනාශ වෙන්නේ නැහැ. අහස හැමදාම තියෙනවා. අහස සදාකාලිකයි. ඒවා තුල තියෙන ක්‍රියාත්මක වෙන මේ ගල් ගෙඩි ටික, ග්‍රහලෝක ටික, දූවිලි අංශු වලින් හැදිලා යම් යම් පරිසරවල හැදිලා ගහ කුල නිර්මාණය වෙලා යම් කිසි සත්ව ස්වභාවයන් නිර්මාණය වෙලා පවතින මේ ස්වභාවයන් යම් යම් හේතුන් මත ඇති වෙනවා. ලෝකෙ දියුණුවයි කියලා ඇති වෙන්නේ පුජ්‍යල සම්මතය. ඇති වෙන්නේ පුජ්‍යල සම්මතය. ලෝක දියුණුවයි කියලා ඇති වෙන්නේ පුජ්‍යල සම්මතය. දැන් කොන්ක්‍රීට් නැති රටවල් ටික එකතු වෙලා වේගෙන් කොන්ක්‍රීට් ගහගෙන යනවා. දැන් කොන්ක්‍රීට් රටවල් ටික කොන්ක්‍රීට් ටික කඩලා ආයි ගහකොළ ඉඳගෙන පරිසරයක් පුළුවන් තරම් හදාගන්න පුදුම විදියට නීති පද්ධති හදාගෙන ගහකොළ ඉඳගෙන මේ නිල්ල පිරුණු රටක් දකින්න, ගහකොළ පළතුරු තියෙන රටක් දකින්න උත්සාහ කරනවා. හැබැයි මුල් කාලෙත් ඔහුන් උත්සාහ කරේ තර කොන්ක්‍රීට් වනාන්තරයක් හදාගන්න. පාරවල් දියුණු වෙනවා, ගොඩනැගිලි දියුණු වෙනවා, රට දියුණු වෙනවා. මිනිහා එතනම වැඩකාරයෙක්, සේවකයෙක් බවට පත් වෙනවා. එසේ නොවිය යුතුයි. මිනිසා දියුණු වෙලයි හැමදේම තියෙන්න ඕන. මිනිසා දියුණු වෙලයි හැමදේම තියෙන්න ඕන. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ ඇරෙන්නට නම් ඔබට සැප පිණිස පවතින වෙන අන්කාරණය නැත. ධර්මයේ විඳින්න පුළුවන්ද? ධර්මයේ විඳින්න බෑ. ධර්මයේ හඳුනා ගන්න පුළුවන්ද? ධර්මයේ හඳුනා ගන්න බෑ. ධර්මයේ දකින්න පුළුවන්ද? ධර්මයේ දකින්න බෑ. එහෙත් එය විශේෂ ඥානයක් ඇති අය, විශේෂ ඥානයක් ඇතිවතුම ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කොට සැනසෙල්ලේ ජීවත් වෙනවා. යාපත් මුල් කාලේ මේක පොඩ්ඩක් බැලුවා, මේ ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා. ග්‍රහණය කරන්න බෑ. ග්‍රහණය කරන්න බෑ. ඒක හරියට අර මන් දිහා දැක්ක පොඩි මේ කෝප්පයක් තිබුණා. ඒ කෝප්පේ මත කූඹියෙක් දුවනෝ. අටේර දුවනෝ එහෙම කූඹියෙක්. ඉතින් මම පින්ඩපාතේ වඩින්න කලින් දැක්ක මේ කූඹුවා මේකේ වටේ දුවනෝ. ඉතින් පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලත් බලනකොටත් ඒ කූඹුවා ඒක වටේම දුවනෝ. ඉතින් ඒ කූඹුවගේ හිතේ යා ලොකු ගමනක් යනවා. දිග ගමනක්, හොගාර ගමනක් යනවා. දැන් ඉතින් කිලෝමීටර් ගාණක් ගිහිල්ලා ඇති. ඒ කූඹුව කල්පනා කරනවා ඇති මොකද මේ ස්වභාවය වෙනස් වෙන්නේ නැති එකම පාරවල් හම්බෙන්නේ කියලා. කොහොමද දිග ගමනක් යා යනවා? ඒ වගේම තමයි මිනිස්සයාගේ ගමන. ඒ නිසා මේ නතර වීමම තමයි වෙහෙස නැති කර ගන්න තියෙන මාර්ගය. නතර වීමම තමයි දුක් නැති කර ගන්න තියෙන මාර්ගය. මම නතර වෙනවා නෙමෙයි, මමත්වයෙන් නතර වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මම නතර වෙනවා නෙමෙයි, මමත්වයෙන් නතර වෙනවා. මම නතර වීමයි මමත් වයෙන් නතර වීමයි කියන්නේ දෙකක්. මේ ඥානනය කර ගන්න. ඥානනය කර ගන්නකොට ධර්මයේ මතුවෙනවා. මමත් වයට බැසගෙන මමත්වය තුල සිටීමම දිව යාමක්. මමත්වය තුල සිටින කෙනා නතර වෙලා හිටියත් දුවනවා. මමත්වය නැති කෙනා දුවගෙන ගියත් නතර වෙලා. මමත්වයට බැස ගැනීමම තමයි දුවනවයි කියලා කියන්නේ. මමත්වයෙන් දුරු වීමම තමයි නතර වීම කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වඩින ගමන් කිව්වේ මම නතර වෙලා ඉන්නේ, ඔබ නතර වෙන්න. ඒ හරි ගැඹුරු කාරණයක්. අඟුලිමාල ඉවලෙම තේරුම් ගත්තා. හුතාව ත්‍රස්තවාදීෙක් වගේ දරුණු පුජ්‍යලෙක් වුණාට මහා ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාවක් තියෙන නිසා තමයි මේ පුජ්‍යලයාගේ ඥානාන්විත භාවය, ප්‍රඥාව දරුණු පැත්තකට සමාජයේ විසී නියමු කරලා තිබ්බේ. අඟුලිමාල වගේ කෙනෙකුත් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවයි කියලා කිව්වහම කොහොම බයක් ඇද්ද මිනිස්සුන්ට? දුනු ශිල්ප, කඩු ශිල්ප, සටන් කලා, ඔය ඔක්කොම හදාරපු කුමාරවරු තමයි ඔය සරියුත් මුගලන් හාමුදුරු කියන් තරුණ අය කියලා කියන්නේ. ඒගොල්ලොත් එහෙමයි. එහෙම ජීවිත තිබිච්ච අය. අපිටත් මනත් එහෙමනේ. මමත් එහෙම කෙනෙක්. මම සටන් කලා ගුරුවරයෙක් හැටියට ටික කාලයක් වැඩ කරලා තමයි, කටයුතු කරලා තමයි මගේ රැකියාව කරගන්න හැදුවේ ඒක. ඒකට මම ආස නිසා. ඒකේ අධ්‍යාත්මික දියුණුවකුත් තියෙනවා, ශාරීරික සමබරතාවයකුත් තියෙන නිසා. සමහරట్లాට ඒකම තමයි අපිට පදනම බවට පත් වෙන්නේ මාන වෙන්න ඕන කියලා. හැබැයි මහාන වෙන්න ඕන කියලා කියන්නේ අර සිවුරක් දරාගෙන මේ දාන පාන්සු කුලෝට යනන නෙමෙයි. මන් දැයන්නෙත් නැහැ නේ. ඒ වෙලේ නම් මට කරන්න හම්බෙන්නේ නැහැ. මම මට චාලිත්‍රයට මේ කෑම කන්න බෑ. මං චාලිත්‍රයට කෑම කනගෙන නෙවෙයි බඩ කින්නට කන්නේ. ඒකයි හේතුව. මරිච්ච මිනිස්සුන්ව වලලන්නේ මං ජීවත් වෙච්ච ඉන්න මිනිස්සුන්ව ට සැබෑ ජීවිතේ ලබා දෙනවා. සැබෑ සැනසිරිදායක විදියට ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ ලබා දෙනවා. ඒ නිසා මම සීලුම අයට කියන්නේ මැරෙන්න කලින් ඇවිල්ලා හමු වෙන්න, මුණ ගැහෙන්න, මැරෙන්න දෙයක් තමා තුල ඉතුරු කරගන්න එපා. මැරෙන දේවල් සියල්ල අතහැරලා ජීවත් වෙන්න. එතකොට ඔබ කවදාවත් මැරෙන්නේ නැහැ. ඔබ අමරණීය මිනිස්සෙක් බවට පත් වෙනවා. කයෙහි උෂ්ණත්වය සිඳී යාම කියන්නේ එතකොට මරණය නෙමෙයි. මැරෙන්නව නම් මැරෙන්නේ මොනවද? මැරෙන ධර්මතාවමයි. එතකොට මැරෙන ධර්මතාව ග්‍රහණය කරගෙන හිටපු කෙනාගේ ළඟ තමයි වරද තියෙන්නේ. එයිස අමරණීය මිනිස්සෙක් නිර්මාණය කරනවා මැරෙන මිනිස්සු අතර. එනිසා මැරෙන මිනිස්සෙක් නම් වෙලා ජීවත් වෙන්න එපා. මම මැරෙන්නේ නැහැ කියලා කියන ගුණයකට එන්නම ඕන. ඔබ මැරෙන්නේ නැහැ කියලා ඔබට දැනෙන්නේ ඔබ ළඟ මැරෙන ධර්මතා උපාදානේ වී නැත්නම්, ග්‍රහණේ වී නැත්නම් ඔබට තේරෙනවා ඔබ මැරෙන්නේ නැහැ කියලා. මැරෙන දෙයක් නැහැ. සම්මුතියෙන් ආරක්ෂාව සලසා ගන්නෙ නැහැ කියන ගතියක් නෑ. සම්මුතිය ආරක්ෂාව සලසා ගන්න කෙනෙක් මැසි මදුරුවන්ගේ ඉඳලා පාරේ යනකොට එනකොට වුණත් ඒ ආරක්ෂාව වෙනම සලස ගන්න ඕන. ඒක සම්මුති දෙයක් නේ. සම්මුතිය සම්මුතිය. නමුත් දර්ශන සම්පත්තියෙන් පැහැදිලිවම එහෙමයි. දැන් අපි තුවාලයක් මොනතරම් හොඳින් ආරක්ෂා කරනවද? ශරීරයක තුවාලයක් තියෙනවනම්. එතකොට තුවාලයක් හොඳින් ආරක්ෂා කරන්නේ තුවාලෙට තියෙන ආදරයටද? නැහැ. ඒ වගේ මමත්වයක් නැති කෙනෙක් වුණත් මේ මම යන පුජ්‍යලයා හොඳින් ආරක්ෂා කරනවා. පවත්වනවා. ඒ පවත්වා ගැනීම තුවාලයක් පවත්වා ගැනීම හා සමානයි. ඒ කියන්නේ නොඇලීමෙන් තමයි තුවාලයක් පවත්වගන්නේ. ඇලීමෙන්ද තුවාලයක් පවත්වගන්නේ නැහැ. තුවාලේ කියන ස්වરૂපය කවදාද සනීප වෙන්නේ කියන ගුණයෙන් තමයි තුවාලයක් පවත්වගන්නේ. මේ තුවාලේ පවතින්න ඕනේ කියලා තුවාලේ පරිස්සම් කරනවා නෙමෙයි. තුවාලේ තව තවත් ඉදිලා තුවාලේ බොහෝ වැඩි වෙයි කියන අදහසින් ඔය තුවාලේ අතහැරීමටයි තුවාලේ පරිස්සම් කරන්නේ. ඒ වගේම අපි ශරීරය පරිස්සම් කරගන්නේ නුවණ ඥානය ගුණය පරිස්සම් කරගන්නේ මේ සසරෙන් එගොඩ වීම සඳහාමයි. තව තවත් ධර්මයේ ගුණය ඥානය දියුණු කර ගැනීම සඳහාමයි. තුවාලේ සනීප කර ගැනීම සඳහාම තුවාලය පරිස්සම් කරන්නාසේ තමයි තමන්ගේ ඒ භෞතික පරිස්සම් වීම. ඒක රාතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. තුවාලයක් පරිහරණය කරනවා වගේ තමයි ජීවිතේ පරිහරණය කරන්නේ. දැන් ඔබ මේ දේශනාව තුලින් ගත්තේ මොනවද? එහෙම නැත්නම් දේශනාව තුලදී තමන්ගේ ජීවිතයට ඇති වුණු වෙනස, ඥාන නෙමේ වශයෙන් ඇති වුණු වෙනස මොකද්ද? මගේ මනස පාදික ගැනීම උපදේශයක් උපදේශයක් ලබා ගත්තා. ඔව් මනස හැඩගස්ව ගන්නවා කොහොමද? ධර්මානුකූලව. ධර්මානුකූලව හැඩගස්ව ගන්නවා. ඒක වචනයක් තියෙනවා. ඒ වචනේ අපි ගැඹුරින් තේරුම් කරගන්න ඕන. ධර්මානුකූලව හැඩගස්ව ගන්නවා. දහමට අනුගතව හැඩගස්ව ගන්නවා. එහෙමනම් අපි දහම කියන එක තමයි දේශනාව තුළින් මතක් කරන්නේ. දෘෂ්ටි නැති බව, සංකල්ප නැති බව, වචන නැති බව. විශේෂ ඥානයක්. ඒ විශේෂ ඥානයක් කියන්නේ ඒ ඥානයේ තුල අර රූප වේදනා සංඥා සංකාර විඥාන නැති නිසා. ඒක තමයි විශේෂ ඥානයක් කියලා කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් හාමුදුරු අලුත් බණක් කියන්නේ නැහැ, හැමදාම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇස කන නාසය දිව ශරීරය. ඉතින් ඊට වැඩි එකක් තිබ්බනම් මේ ශරීරය ඇතුළේ මම ඒක ගැනත් කතා කරනවා. ඊට වඩා එකක් නැහැ නේ. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් 6 ඇරෙන තව එකක් දෙකක් තිබ්බනම් මම ඒව ගැනත් කතා කරනවා. එහෙම නැහැ. තියෙන්නේ එච්චරයි. තියෙන ටික තමයි කතා කරන්නේ. තියෙන දේ ගැන තමයි කතා කරන්නේ. ඇති වෙන ලෝකෝත්තර නිදහසක්. දැන් බලන්න ඔබට පූර්ණ නිදහ නිහඬව ඉන්න පුළුවන් අපූර්ව ගුණයක් ඇති වෙනවා. ඇයි ඒ නිහඬව ඉන්න පුළුවන් ඒ ගුණය ඇති වෙන්නේ? අපි දේශනා කළා ශ්‍රී සද්ධර්මය. එහෙම නැත්නම් ලෝකෝත්තර ධර්මය. ඒ ලෝකෝත්තර ධර්මය ගැන කතා කරනකොට මොකද වෙන්නේ? ලෝකෝත්තර ගුණය මනස තුල වැඩෙනවා. ඒ නිසා නිර්වාණය පස් ආකාරයකින් දිනු කරගන්න උපකාරක වෙන සම්මුති නිර්වාණ ගුණය. සම්මුතිය තුල ඉද්දිම ලෝකයේ තුල ඉද්දිම ලෝකෝත්තර ගුණය පිළිබඳව යම්කිසි ස්වභාවයක් මනස තුල ඇති වෙනවා. සම්මුති නිවන. ඒ සම්මුති නිවන ආශ්‍රයෙන් ඒ ගුණයේ ශක්තිය දිගින් දිගට ඇතිවීම තුලින් ලෝකෝත්තර කුසලයේ වැඩි වෙලා ලෞකික කුසලයේ අඩු වුණාට පස්සේ එක මොහොතකදී ලෞකික කුසලයට පවතින්න බැරි කමක් ඇති වෙනවා. ප්‍රති බැරි කමක් ඇති වුණාට පස්සේ ලෞකික ස්වභාවය තමා තුලින් ඉවත් වෙනවා. හරියට අර ප්‍රතිවිරෝධක බෙහෙතක් ඖෂධයක් දිගින් දිගටම හරියට වාර ගානට ලෙඩෙකුට දිගට දිගට ලබා දෙනකොට ඒ ශාරීරිකව ලැබුණු පැමිණිච්ච රෝගය පැරදිලා දුර වෙලා ගිහිල්ලා තමන්ගේ නිරෝගීතාවයට ශරීරයපත් වෙනවා වගේ සාංශාරිකව පැමිණිච්ච දෘෂ්ටියක් දිට්ඨියක් තියෙනවා. මමංකාරයේ දිට්ඨිය පුජ්‍යල දිට්ඨියක් තියෙනවා. සසරේ ඉඳලා ශක්ති ගුණයන් වශයෙන් පැමිණිච්ච ඕනම මිනිස්සෙකුට සසරක් තියෙනවා. ඒ සසරක් තියෙන නිසා තමයි හීන පේන්නේ. සසරක් තියෙන නිසා තමයි තරහ යන්නේ. සසරක් තියෙන නිසා තමයි මනස පාලනය කරන්න බැරි. සසරක් තියෙන නිසා තමයි පුටුවක වාඩි වෙලා එක පැයක් නිහඬව ඉන්න බැරි මිනිස්සෙකුට. සසරක් තියනවද කියලා අහුවොත් තියනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඔබට ඔබම නම් ඔබ තුල සියලු පාලන කටයුතු කරන්නේ ඔබට පුටුවේ වාඩි වෙලා නිහඬව ඉඳීමේ හැකියාවකුත් එහෙනම් තියෙන්න ඕන. ඒකයි තර්කය. ඔබම නම් ওই සියල්ල කරන්නේ ඔබ විතරනම්. ඔබ ජීවත් වෙලා මැරිලා ගියාම එච්චරයි නං. එහෙනම් ඔබ කැමති විදියට ඇඳකට වෙලා පුටුවකට වෙලා පැයක් ඉඳීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. එහෙම ඉන්න කියලා බලන්න ඒ වගේ කෙනෙකුට. ඊට පස්සේ කෑ බෑනේ. මට ඒක දේව මතක් වෙනවා, තරහ වෙනවා, නොයිකුත් නොයිකුත් දේවල් ටික මේක ඇතුලේ වෙනවා වෙනවා මට පාලනය කරගන්න බෑ. ආන්නේ ගුණේට, අන්නේ ශක්ති ස්වභාවයට තමයි සාංශාරික ශක්තිය කියලා කියන්නේ. ඒකෝ මේ සාංශාරික ශක්තිය සම්පූර්ණයෙන් සිඳලු රහතන් වහන්සේ කෙනෙකුට අර විදියට ඉන්න බැරිද? නිහඬව පුළුවන්. රහතන් වහන්සේ නමකට මේ රැයද මේ දහවල්ද කියලා අවබෝධයක් නැතුව ඉන්න පුළුවන්. ඒ නිරෝධ සමාපatti ගුණයට සමවදිනවා කියලා කියන්නේ ඒ තරම් ගැඹුරු සමාපත්තිය. මේ ශාරීරික වශයෙන් හරි මේ පැතිරිලා තියෙන සියලුම කෙලෙස් 1000න් දැවෙන ගුණයන් සියලුම දේ නිවි සනසවලාට පස්සේ සම්පූර්ණ අර ලෝකෝත්තර සමාධිය වඩලා එයා ඇති වෙනවා අර අන්තරික්ක සමාධියකටපත් වෙනවා කිසියම් තත්වයකට පාත්‍ර නොවන ගුණයකටපත් වෙනවා. කියන්නේ මනසේ මනස බාහිර උපක්ලේශයන්ගෙන් රැකීම පමණයි කරන්න තියෙන්නේ ධර්මයේ වඩනවා කියලා. එහෙම නැතු උපක්ලේශයන් ටික සියල්ල ඔළුවේ දාගෙන ධර්මයේ වඩන්න පුළුවන් කම නෑ. එහෙම කරන්නේ අර සමත භාවනා. එතකොට කෙලෙස් හැංගෙන විතරයි. මෙතන බාහිර උපක්ලේශයන් එකතු කරන ගැනීමේ සිටීමේ තුල වර්ධනය වෙන ඒ අරහත් ගුණයට ලෝකෝත්තර සමාධිය, ලෝකෝත්තර සතිය දියුණු වෙලා ඒ තත්වයටපත් වෙනවා. පරමාර්ථ සම්මුති නිවන වශයෙන් දකිනවා, පරමාර්ථ නිවන වශයෙන් දකිනවා. ඊළඟට සමාධි වශයෙන් මේ පරමාර්ථ නිවන දැක්කට පස්සේ තමයි මේ සමාධි කියන එක ඉස්සරහට එවන්නේ. ඊට පස්සේ සමාධි වශයෙන් එයා වඩනවා. මොන සමාධියද? අර අරමුණු ග්‍රහණය කරපු සමාධිය නෙමෙයි. ඈ ලෝකෝත්තර සමාධිය කියලා අපි ඒක කියන්නේ. එහෙම කිව්වහම ඒක තේරෙන්න ඕන. ඒ සමාධි වශයෙන් ඒක වැඩෙනවා. වැඩුණට පස්සේ තමයි නිරෝධ සමාපatti ගුණයට පාත්‍ර වෙන. නිරෝධ සමාපatti ගුණය කියලා කියන්නේ අදිෂ්ඨාන කරනවා. රහතන් වහන්සේලා දවසට වාර 3ක් විතර නිරෝධ සමාපatti ඉන්න. මොකද හේතුව? ඒක පුදුමාකාර සනීපයි. කවුරුණත් ඉතින් රසවත් කෑමක් කන්න හොඳ හෝටලයකින් පුරුදු වුණාට පස්සේ ඒ හෝටලෙටම යන්න හිතනවා වගේ ඉදාම මිහිරි දෙයකට වඩා ඔය ද්වේෂයට වඩා රාගයට වඩා මෝහයට බයට ත්‍රාස්‍යයට වඩා අර කෙලෙස් රහක් තියෙනවා. ඒ රහට වැඩිය මේ රහ හරිම රසවත්. ඈ ඉතින් මේ සබ්බ රතින් ධම්ම රති ජිනාති කියනවනේ. ඇලෙන දේවල් අතර ධර්මයේ තියෙනවා සබ්බ රස අතර ධර්ම රසය ප්‍රධානයි. ධර්ම රසයත් මේ ප්‍රධාන. ඒ නිසා මේ ධර්ම රසය වඩාත් සැපදායි නිසා සුවදායි නිසා අවේදීත භාවයම සැපයක් කරගෙන. මේ අවේදීත භාවයම සැපයක් හැටියට සිසිලසක් හැටියට දැනෙන නිසා ඒ තුල සමවැදිලා උන්වහන්සේලා ඉන්න අඩ හෝරාවක් මම මෙච්චර කාලයක් කියලා හිතාගෙන ඉන්නවා. කාලය මනින ක්‍රමවේද තිබුණා. දැන් අද වගේ ඔරලෝසු කට තිබුණ නැති වුණාට ඒ කාල හෝරා මනින මේ ක්‍රමවේද එදා හදාගෙන තිබුණා. අර වැලි වැටෙන ක්‍රමයට පැරණිම ක්‍රමයක් ඒක. ඒක හදනෝ එක එක ඒවා තියෙනෝ. මේ පැයකට හදපු ඒවා තියෙනෝ. දිනකට හදපු ඒවා තියෙනෝ. පැය දෙකට තුනට හදපු ඒවා තියෙනෝ. එතකොට ඒකේ මේ මට්ටම් දාලා තියෙනෝ. මේ වැලි පිරෙනකොට මේ මට්ටමට මේ මෙච්චර හෝරාවක් චර කාලයක් ගිහලා තියෙන එක දවස් හදලා දවස් ඒ විදිහට බෙදලා හදනවා. ඒවා ඉතින් පස්සේ ඉතින් ওই වීල් හරේ මේ හොයාගත්තට පස්සේ කටු කරගෙන හැදුවා. නැත්තර වැලිපිට ඒ වගේ ඒ කාලෙත් තිබුණා. වෙලාවම අයින ක්‍රමවේද තිබුණා. හේවනැල්ල හොඳම සරලම ක්‍රියාවලිය හේවනැල්ලේ තියෙන මට්ටමෙන්. ඒකට ඒ කාලය තුල අදිෂ්ඨාන කරලා උන්වහන්සේලා හේතෙන්ද සමවැදිලා සුවසේ ඉඳලා නැවත අවදි වෙනවා. එහෙම කාලයක් ජීවත් වෙන කෙනෙකුට පමණක්ම පුළුවන්කම ලැබෙනවා. ශරීරය හොඳට තීද්දිත් පුළුවන්, ශරීරය හොඳට අබලන් වුණාමත් පුළුවන් තීරණය කරනවා. මොකද්ද? මම පින්නම් පානවා කියලා. දැන් ඔය ශරීරය හොඳට තීද්දි පින්නම් පාපු අයත් ඉන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා ශරීරය අබලතුළු දුබල වෙනතුරුම පින්නම් පාන්න එපා. ලෝහිතකාමීව අනුශාසනා කරන්න කියන අනුශාසනය කළා. එහෙම අනුශාසනයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේලා කිසි කෙනෙක් එහෙම පිරුණම් පාන්නේ නැහැ. ලෝකයේ කවුරු නින්දා කළත් නින්දා අපහාස කළත් ඒවා කිසිවක් ඒ දානක්වත් නැහැ, මොකක්වත් නැහැ. තමන්ගේ මෙහෙය, තමන්ගේ සේවය සිදු කරමින් කටයුතු කළා. ඒ නිසා උන්වහන්සේලා යන් දවසක අවශ්‍ය කරන වටපිටාව තීරණය තීන්දුව වෙනකොට උන්වහන්සේලා තීරණය කරනවා මම පින්නම් පානවා කියලා. ඊට පස්සේ හැමෝටම කියනවා කාලයකට කලින් මං අහවල් දවසේ පින්නම් පානවා. කියලා වෙලා රැස් වෙන්න කියලා කතා බහ කරලා ඔක්කොටම සමුදීලා කරන්න ඕන වැඩපිළිවෙලවල් ඔක්කොම හදලා ඒක කළා සමවතට සමවදිනවා. අපේ ආනන්ද හාමුදුරුවන්ට වෙච්ච දේ තමයි උපංගමේ කට්ටිය කියනවා අපේ ගමෙන් ඉපදුනේ අපේ ගමට ඇවිල්ලා පිරුණුවම් පාන්න කියලා. ජීවත් වෙච්ච ගමේ අය කියනවා අපි තමයි ඔබ වහන්සේව බලාගත්තේ, පවත්තගත්තේ, උදව් උපකාර කළේ, පන්දාල් හදලා දුන්නේ ඔකව අපේ ගමේ පිරුණුවම් පාන්න කියලා. අවසානයේ උන්වහන්සේට සිද්ධ වෙනවා මේ ගම් දෙකටම යහපතක් වෙන්න කියලා හිතලා ගඟ මැද පිරුණුවම් පාන. කේකේ අධේ ජෝ කසීනේට සමවැදලා හොස් ගාලා දැවි ගියා ඒ බොරු කතා. ගඟ මැද පිරුණුවම් පෑ, පිරුණුවම් පෑවේ කොහොමද? අර ගඟ මැද හැදුවා තියෙන ගඟ පාරු තියෙන්නේ, පාරුවක් හැදුවා. ගඟ මැද පාරුව මේ නංගුරම් දාලා අර තියන්න පුළුවන් නේ, ගඟ මැද උල් හිටවල තියන්න පුළුවන්. ඉන්දියාවේ ගංගා කියන්නේ ගැඹුරු ගංගාවල් නෙමෙයි. මේ ගඟ විශාලයි, වතුර ජලය මට්ටම අඩුයි. වයින කාලයකට සැර ඇති, සාමාන්‍ය කාලයකට බොහොම හිමින් ගලාගෙන යන්නේ. මිනිස්සුන්ට බහැලා දාන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ අර අට්ටාලේ මත පිරිනුවම් පාන. අතිශෝක්තියෙන් කරන දේවල් වලින් මනස නොමග යවනවා. අතිශෝක්තියෙන් කරන දේවල් ඒව අවශ්‍ය නැහැ. උන්වහන්සේ කසීන භාවනා වැඩුවේ නැහැ. එහෙම දෙයක් කරේ නැහැ. කසීන භාවනාවල් තියෙන්නේ අර අයගේ. අපිට කසීන භාවනාවක් නැහැ. ඈ ඒගොල්ලෝ මේ ආලෝකය සදාකාලිකයි කියලා හිතලා ආලෝකයත් සමග එක්ුණාම ඒ ආලෝකය වැඩි වීමෙන් ආලෝකය කරාම පෙමුණාට පස්සේ අපේ ජීවිතත් ආලෝකමත් වෙනවයි කියලා හිතාගෙන ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ කී කියා හිටියා. ආලෝකෝ ආලෝකෝ කී කියා සිටීමේ මනසේ විමුක්තියක් ඇති වෙන්නේ නැහැ. නිරෝධයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආලෝකයේ anu නාම රූප දෙකක්. ආලෝකෝ කියන්නේ වචනයක්. ආලෝකෝ කියන්නේ සංඥාවක්. ආලෝකයේ තුල ඒකාග්‍රතාවයක් උපාදානයක් තියෙනවා. මොන උපාදානයද? ආලෝක උපාදානයක් එතන තියෙනවා. සංස්කරණයක් එතන තියෙනවා. එතන විඥානගත දැනුමක් ආලෝකය කියලා හඳුනා ගැනීමක්, වර්ණ හඳුනා ගැනීමක් එතන තියෙනවා. විඥානනයක් තියෙනවා. එබැවින් මානසික නිදහසක් එතන නැහැ. ඒකයි අපි ඒක තේරුම් කරගන්නට උවමනා කරන කාරණේ. විමසන්න. සද්ධර්මයේ විමසන්න. ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක් නතර වෙන්න, තැම්පත් වන්න. ස්වභාවය කියන එක අර අර අර සම්‍යක් ඥානය කියන එක ඉස්සරහට මතු කරගන්න. සම්‍යක් ඥානය තුලින් සමස්ත ලෝකේ දිහා බලන්න. මානසික ලෝකේ දිහා, බාහිර ලෝකේ දිහා සම්‍යක් ඥානයෙන් බලන්න. සම්‍යක් ඥානයෙන් බලද්දි මොනම ගැටලුවක්වත් නැහැ. සම්‍යක් ඥානය උදා කරගත්ත කෙනෙක් බලන්න ඕනේ අතීත සංඥාවෙන්වත්, අනාගත සංඥාවෙන්වත්, පුජ්‍යල සංඥාවකින්වත්, පරවාදයෙන් අත්වාදයෙන්වත් නෙමෙයි. මොනවද? සම්‍යක් ඥානයක් මතු කරගත්ත කෙනෙක් බලන්න ඕන ලෝකේ දිහා සම්‍යක් ඥානයකින්මයි. එතකොට මොකුත් ප්‍රශ්න නැහැ නේ. ඉතින් හොඳයි නේ. යන්නේ තුලින්ම බලාගෙන ඉන්න. අනිත් ඒවා කොහොම ටික ප්‍රශ්නයි පිළිතුරුයි අහෝසි වෙලා ගිහිල්ලා අර ලෝකෝත්තර සමාධිය තුල තමන් වැඩෙනවා. ඒ නිසා පිවිසෙන්න. ඔබට තියෙන රැකවරණය, ඔබට තියෙන ආරක්ෂාව, ඔබට තියෙන සැබෑ නිවහන එතනයි. දැන් අපිත් ශාරීරිකව එහෙ මෙහෙ වෙහෙස වුණාට පස්සේ අපිත් අපේ තියෙන විවේක ස්ථානයේ අපි ඇවිල්ලා විවේක ගන්නවා. ඒ වගේම තමයි අර රහතන් වහන්සේලාත් ආර්ය ශ්‍රාවකයෝත් ඒ තුලට පත් වෙලා විවේක ගන්නවා. හැබැයි ඉතින් විශේෂ කාමරයක් නැති කෙනෙකුට, ගෘහයක් නැති කෙනෙකුට ගෘහයකට ඇතුල් වෙන්න බෑනේ. ඒ නිසා ඔබ සැබෑ නිවහනක් හදාගන්න. පුහුදුන් කෙනෙකුට එවැනි විවේකයක් ගන්න තැනක් නෑ. කොහෙන් ගියත් මොකද වෙන්නේ? දැවෙනවා. මේ වේදනාව සහිත පුතජන සත්වයක් මොන වගේද කියලා උපමා කරන්න කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ උපමා කළා හම ගහපු සතෙක් වගේ කියලා. ඇයි? ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු කනවා. ඇවිදගෙන ගියොත් එහෙම මැස්සෝ කනවා. බිම ඉදියොත් බිම ඉන්න කූවියයිලා කනවා. ජලයේද මැස්සොත් ජලයේ මාළු කනවා. කොහේ ගියත් පීඩාවක් ලබනවයි කියන එක නේකින් පැහැදිලි කරන්නේ. පීඩාවක් නොලබා ඉන්නම පුළුවන් කමක් නැහැ පුතජන මනසට. ඒ නිසා පුතජන මනස තුල ඉඳගෙන නොයෙකුත් තන තානාන්තර නම්බුනාම කීති ප්‍රශංසා ධනය මොන තරම් දේවල් ලැබුවත් සැනසෙල්ලක් තියනද? නෑ. අන්න පුතජන මනස කොහේ ගියත් බැටකනවයි කියන්නේ ඕකයි. බලන්න අගමැති වුණත් බැටකනවා. ජනාධිපති වුණත් බැටකනවා. පුදුම මානසික වස්සට බාධනය වෙන්නේ ඕන. කවුරු වුණා මොන තරම් தත්ත්වයකට ගියා පීඩාවලට පත් වෙනවා. මම හිතන්නේ ඩි ක්ලින්ටන් මහත්තයාට ඒ වැඩේ වෙලා තියෙනවා. එතුමත් මේ බල භාවනා කරන්න ගිහිල්ලා මේක තේරුම් අරගෙන මනස හදාගෙන තියෙනවා. ඒ නිසා කොහේට ගියත් ලෞකික தත්ත්වයේ ඉඳගෙන කොයි தත්ත්වයට පාත්‍ර වුණා සැනසෙල්ලන්නේ. ඒසා ලෞකික ලෝකයේ තුල සැනසෙල්ලක් නැහැයි කියලා තේරුම් ගන්න එකම තමයි දුක්ඛ සත්‍ය මනාව හඳුනා ගැනීම. මේ පංච උපාදානස්කන්ධය තුල සිටීමම දුකයි කියලා හඳුනා ගැනීමමයි කල යුත්තේ. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීමම දුකේ නිදහසයි, දුකෙන් නිදහස් වීමයි. යම් ග්‍රහණයක් වේදනාවක් බවට පත් වෙනවා. වේදනාවක් වන දෙයක් දුකක් බවට පත් වෙනවා. යමක් දුකද යථාරින්න. නিত্যද අනිත්‍යද අතහරින්න. දුකද සැපද අතහරින්න. ආත්මයද අනාත්මයද අතහරින්න. අතහැරීමේ හා අල්ලා ගැනීමේ ක්‍රියාවලියෙන් නිදහස් වන්න. ඔබගේ සංඥාව සංඥාවන් වලින් නිදහස් කරගන්න. ඔබගේ සිත චේතනා කර්ම වලින් නිදහස් කරගන්න. ඔබගේ ඥානය අතීතය හා අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් නිදහස් කරගන්න. ඔබගේ මනස සුඛ දුක්ඛ උපේක්ෂාවෙන් නිදහස් කරගන්න. මම නොවි වාසය කරන්න. පුජ්‍යලයක් නොවි වාසය කරන්න. සත්වයක් නොවි වාසය කරන්න. කිසිම සත්වයක් නොවි වාසය කරන්න. මේ නමකින් මේ ගුණයකින් හඳුනා දීමට නොහැකි තත්වයකට පත්වන්න. සුළු සංඥාද දැඩි සංඥාද අතහරින්න. සුළු වේදනාවද දැඩි වේදනාවද අතහරින්න. ධර්මයේ පැවැත්ම යනු කිසිම සංඥාවක් පැවැත්මක් නොවේ. කිසිම වේදනාවක් පැවැත්මක් නොවේ. කිසිම ආකාරයක් පැවැත්මක් නොවේ. සියලු වේදනාවන් වලින් නිදහස්ව, සියලු සංඥාවන් වලින් නිදහස්ව, සියලු ස්වરૂප වලින් නිදහස් කටයුතු කිරීමයි. ඒ දහම් ගුණය හැම දිනා තුළම වඩා ගනිත්වා. එයට වීර්ය කරත්වා. හැදු වැඩෝ මව්පියන්ට මේ පින් අයිති වෙත්වා. මේ ආයතනය ගොඩනගන්න උපකාර කරන ලද සියලු දෙනාටද ඒ පින් අයිති වෙත්වා. අප හැම දෙනාට මෙලෝ වශයෙන් මේ ලෝකෝත්තර සමාධිය පහළ කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, ඒට වෙරවීරිය වඩත්වා කියන දැනුම් දීමත්, අප්‍රමාදීව කටයුතු කරන හැටියට මතක් කිරීමත්, ඒ අප්‍රමාදී ගුණය පහළ කරගත්ත පින්නතුන් ඒ තුල වැඩෙත්වා, ඒ තුල දියුණු වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ගුණයක්. පින්නතුන් හැම දිනාටම කායික සැපයත් මානසික සැපයත් දෙලොව යහපත ලබන ඒ ලෝකෝත්තර නිර්වාණ සොයත් ලබන්නට මේ සියලු පුණ්‍ය ධර්ම කුසල ශක්තියින් අප හැම දිනාටම ධර්ම ශක්තියක්ම වේවා කියලා අපි හැම දිනාම සික්ක සිතින් ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.